මේ පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුව කලීකුතු භාණ්ඩය. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නයි මේ පාර්ලිමේන්තුව වත් උනේ. ඉතින් අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඉතින් අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව ඉඳලා ඉట్లా තෙල් මාරු කරන්න ඕන. මම ආගෙන හිටියා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගැන තිබ්බා මේ සාකච්ඡාවක් අතර ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සේවකයා කියනවා පාර්ලිමේන්තු ඉట్లా එක මෝටකා. You have to change the oil once in 5 years. පාර්ලිමේන්තුව වාහනයක් වගේ ආ මේක අවුරුදු 5න් පහකට හොඳට තෙල් මාරු කරන්න ඕන කියලා. ඉතින් මන්ත්‍රීවරු එන්න ඕන යන්න ඕන. අලුත් කට්ටිය එන්න ඕන. පරණ කට්ටිය අයින් වෙන්න ඕන. ඉතින් ඔය වගේ ඒකට ජනතාව බලාගෙන ඉන්නේ මේ අවස්ථාව ලැබෙන එක.